බටහිර ඇමරිකා ප්‍රධාන ජාතීන්ගේ අවශ්‍යතාව අනුව ඔවුන්ගේ සහාය ඇතුව කුමන්ත්‍රණකාරී ලෙස තමයි රාණ්ඩුව හැදීමට කටයුතු කරේ. ඉතින් එහෙම කරපු කුමන්ත්‍රණකාරයෝ ඉන්දියාව කියාද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කෝ අපි තමයි මේක කරේ කියලා ඒ කවදාකවත් කියන එකක් නැහැනේ. වයිබර් තාක්ෂණය තමයි කියලා කුමන්ත්‍රණය කරේ. අනිත් එක තව එකක් කියලා දුන්නේ වයිබර් එක මේ ඉන්න බුද්ධයන්ස දන්නේ නැහැ කියලා. ඒ තරම් අති නවීන කවුද දන්නේ ඒකට උපදෙස් දෙන්නේ නැත්තේ. උපදෙස් දෙන්නේ නැත්තේ CIA එක වෙන්නේ.